මහා බැංකු අධිපතිතුමා සම්බන්ධ මේ කාරණාව වෙනකොට අපිටත් සැකයක් තිබ්බා. අපිටත් ගොඩක් මේ රටේ කතාබහට ලක් වුණ හින්දා එතුමාගේ ඥාති පුත්‍රයෙක් ඉන්නවා කියලා තියෙනවා එක සමාගමක. ඒ සමාගමට වැඩියෙන් යම් කොටස් ප්‍රමාණයක් ලැබුණා කියලා අපිට කොටස් කියන්නේ බැඳුම් කර ප්‍රමාණයක් ලැබුණා කියලා අපිට ආරංචිය ලැබුණේ. මහා බැංකු අධිපතිතුමාගේ විශේෂයෙන්ම බෑනා වරයෙකු මේ සමාගමට යම්කිසි සම්බන්ධයක් තිබ්බා. අපි යහපාලනය ගැන කතා කරනකොට හොඳම දෙයක් නෙමෙයි. අපේ යම් සම්බන්ධ පුද්ගලයෙක් අපේ ආයතනයක ලේකම්වරයෙක් වෙනවනම් ඒ වගේම නැත්තම් යම්කිසි සම්බන්ධයක් පවතින එක සදාචාරාත්මක තීන්දුවක් ගත යුතු කාරණයක්.